අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චිත්ත සංකලේශා භික්ඛවේ සත්ත සංකලේශාන්ති චිත්තවදාන ගමාදී අපිට වරක් ප්‍රතිහදක් නෑ. මේ බුදුදහම කටයුතු කෙරෙස් තිබුණාට ඒකේ ආමිත පූජාව සහ මේ පින් කරගැනීමේ මෙහාට දහම විද්‍යාවේ ස්වභාවය ටිකක් දුරයි. ඒක දැනින්ෙන් බල කියනවා නම් තේරුම් අරන් බල කියන දෙකට විශ්ිකක්. බෞද්ධයෝ ප්‍රබෝධයේ මම දන්නවා ඒකමම ධර්මයේ දකින තැනට කිසිම නෑ. ඒ කාරණේ කියන්නේ මොදනේ අපමණට අපට වඩා දන්නායි අපිට වඩා පාළිසෞස්ස දන්නායි ඉන්න පුළුවන් පැත්තේ. නමුත් මෙතන දැනීම නෙමෙයි වැදගත්. මම යමක් ඔබට කියනවා මේ අපි මෙහෙම දෙයක් තේරුම් අරන් තියෙනවා මේ ජීවිතය ගැන පිළිබඳව සඳහා මෙන්න මෙහෙම වැඩක් කෙරෙන්න ඕන මම නම් කරන්නේ මේකයි ඔබත් සම තේරුම් අරන් මේක කරන්න කියලා. ඉතින් ඒක එක්තරා විදිහක ගමන තියෙන භාග්‍යයක්. අර දෙලේලේ දකින පුකුලාවේ කර්මල දෙලේ එනේ කඩතේම සුදු වෙලා තියෙනවනේ මේ අවුරුදු 5 මම ආවේ 1989 මාර්තු මාසේ මේ මාර්තු 25ක් මම ඉවර කරලා ඉන්නේ ඒක තමයි 25 ඔබම අනිවාර්ය කළා 25 තුන ධර්මයේ පිළිකරක් ඇද්දට ඒක ඉස්සත් අපි වුණා එකයි මේ සමාජයට කියන්නේ විවෘත කරලා තියෙන්නේ ඒකේ ගැඹුර ඒකේ රසය නැත්තම් ඒක පිළිබඳ අපරිචිතයට හිම අන්නඟ නැති නිසා එනිසා ඔබ විතරක් ඇත්තටම ආස්නාවන්තයි. මම ගත කරන්නේ සාමාන්‍ය ජීවිතයක්. ඔය සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන මේ ධර්මයේ කියන ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියන එක ආදර්ශය තමයි මම මතක තියාගන්නේ. ඔය සංවිධාන වල කටයුතු කරමින් හැම දෙයක්ම කරමින් සාමාන්‍යමත් වෙන ජීවිතය. නමුත් අපිට අපේ අම්මලසාරකලාගේ සමාජයෙන් ගුරු උදේ තමයි මේ භාවනා කරන් කැලේටම ගිහිල්ලා ඉඳගෙන ඉන්න ඕනේ අපිට තියාගන්න ඉන්න ඕනේ. එහෙම අදහසක ඉතල තමයි අපි කියන්නේ බලන්න. එහෙම සම්මුරයක් නැති නිසා සමහරට අපි ගාව සිල් නැහැ කියලා හිතන්න. සිල් නැයි ධර්මයයි නැහැ ඒක මතක තියාගන්න. සිල් කියන කොටස පුද්ගලයේ පසෙන් සම්මර වෙන එක. එහෙම සිල්වත් කෙනෙක් ඉන්න දුන්නා. නමුත් සීලයට සහ ධාර්මයට මිනිසුන් අතර සැපසහ දෙවියන් අතර උපදින නරුණහම තුෂ්ණාව නැති වෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු වෙන්නේ නැහැ. සීලය සහ ධාර්මය දෙකත් අවිද්‍යාවත් අසංකාරා තුල තියෙන්නේ. ඒ සුසර්ජන භාවයෙන් නම් ඒව කරන්නේ දෙක තුනම අපි සැපේ නිරෝධ සහ කරුණ වශයෙන් පෞකරොත් වෙන දුක් වෙනද යාපද දෙකම අවලෞකික වශයෙන් මිනිසුන් අතර කඩේ යන්න කර සැප සම්පත් සහිත ජීවිතයක් සබහා යනවාම එතනින් එහාට ඒක යන්න බෑ එන දෙක තේරුම් ගන්න ඕන ඒ නිසා තමයි තම බුදුන් වහන්සේ ලෝකෙට පහළ වුණේ කොමඩක තියෙන එක බලා ගන්න එතෙන්දී උන්වහන්සේ අදහන්නේ මම ඉතත් අද ඉදිරියට දුක හේතුවක් නැතිව තමයි මාර්ගයක් දේශනා කරන්නේ. මිනිසුන් දුකට පත් වෙනවා. හැබැයි දුකට පත් වෙන බව ඔවුන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔවුන් හිතන්නේ ඒක සැපයි කියලා. මිනිසුන් ධනසීම බලනවා. ඒ ධනසීම සඳහා ඔවුන් යොදා ගන්නෙ එක්ක ධන, එක්ක නිවැරදි, එක්ක බලය, එක්ක වත්කම්. ඒ වගේ අනිත් දේවල් ප්‍රකාශනය කරනවා. මේක නැත්තම් එහෙම වෙන්නලා තමන් සැපද ඉන්න මම කියලා දෙන්න මේක. ඒක බාහ්‍ය ක්‍රියාවලියක්. ඒ ජීවත් වීමට අවශ්‍ය ත්‍ර්ථ පහසුවක් අපි කියන ත්‍ර්ථ පහසුව කියලා පාලි සිංහලෙන් කියනවා නම් සිව්පස්සේ කියලා කියනවා. ආහාර ඇඳුම් පළඳු ලැබු දෙහි සීමා. මේක අනිවාර්යෙන් හැමෝම අපහසුකම් කරෝ උපයා ගන්න තෝරේ. ඒක තමයි ජීවත් වීම කියලා කියන්නේ. නම් මේ ජීවත් වීමේ තේරුම් ගන්න තෝරන කාරණයක් තියෙනවා. මිනිසා කියලා කියන්නේ කාය විතරක් නෙවෙයි. කාය විතරක් කියන්නේ නැරුණ බවට. ඒක නම් ඒ කාය තමයි පක්වත් තෝරන්නේ. මේ කාය කරකින් යන්න පුළුවන් දුක්ක් නැතුව. අනිත් පැයට දුක විතර තමන්ද දුක්ක් නැතුව යන්න පුළුවන්. මොකද එතකල් ගත කරන ජීවිතය. අපි මේ හොයන දේ පිළිබඳව අපේ අවධානය යොමු වෙනවා. කොහෙද මේ කියන්නේ සැක. අන්න ඒකයි මම කියන්නේ. ඔය ඕනෑම කෙනෙක් එක්කලා කතා බහ කරලා බැලුවොත් එහෙනම් මේ මහන්සි වෙලා හොයලා තියෙනවා. මොකද සැප වෙන මහෞතිය මොකද්ද වර්ෂාදයක් තියෙන සජීවී අරට සැප වෙනවට කරේ. මේකට විසඳුමක් බුදුහාමුදුරුවෝ ඉස්සත් කරන්නේ. අන්න ඒක තේරුම් ගන්න. ඒක සැප වෙන හැම මිනිසාටම දුක ලැබෙන්නේ ඇයි? ඒ හොයන පාරිභෝග කරගෙන මොකද? බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ දෝෂය හොයලා ඉදිරිපත් කරලා ඒක අයින් කරගත්තාම හොයනක තමයි වෙනවා. ඒ නිවන සැප කියලා කියන්නේ ඒක නේද? දැන් මම මේ වේද පොතේ බොරැල්ලට කිව්වා විරා පිළිපේතනාවකට. හොඳටම දැනීමක් ලැබුණයක් කරලා තියෙනවා. නම නම් ඉදිරිද? මේ යලක ගහලා තියෙන නිවන සැපලේ වේවායි කියනවා. මලස් තවන පූජා කරන කවුරුද ගන්නවවත් නම් දන්නේ නැහැ. කෙටි වෙතත් උන් නිවන සැප ලැබෙනවා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. හැබැයි ඉතින් තේරුම් ගන්න ඕන කාරණාව ඔක රැකෙන්න තෙන් අපි අහුලගත්තා. ඒ අහුලගත්ත එකේ තියෙන්නේ මරණයෙන් පසු ආය ජීවිතයක නිවන් සැප ලැබේවා කියන එක තමයි. නමුත් අපි නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න දෙන්නේ නියෝ. නිවන් සැප ලබා ගන්න ඕන. ඉවත් වෙලා ඉන්නකොට නිවන් සැප ලබා ගන්න ඕන. නිවන් සැප ලබන්න ආරම්භ කර ගන්න ඕන. ආරම්භ කරොත් තමයි අපාගත වීමකින්වත් ගැලවෙන්නේ සාය සඳහා නැවත උපදින්නේ. ආරම්භ කරගන්න බැරි වුණොත් එහෙම එතකොට යන පාර පිළිබඳව බලපීමක් බුදුජානන් වහන්සේ කරන්නේ නැහැ අපි කරන්නේ තමන් කරපින් කර්මයන් තානව තමයි ඒකේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒක නිවන්නේ ජාතකපතේ තියෙන කම්මෝ පරිද්දෙන් මේ පරලෝකිය. ඒ කම්මෝ පරිද්දෙන් මේ පරලෝක යනවා කියන එකේ පෙන්නන්නේ මේ එතරම් හොඳ දෙයක් නෙමෙයි ඒක. මොකද ඒ කම්මෝ පරිද්ද කියන එක ඊළඟට තියෙනවා කම් කියන වචනේ කුසල කම්ම කුසල කම් කියලා. කුසල කර්ම සහ අකුසල කර්ම එක්ක පුණ්‍ය කර්ම සහ පුණ්‍ය කර්ම. ඒ දෙකේ ඉස්සරහට එන එක තුළ බලවත් වීම තුළ පරලෝ යනවා. පරලෝ යාමේදී තියෙන ගැටලුවක් තමයි අපිට මේ මිනිස් ජීවිතය අපහැරෙනවා, අපිට මේ බෞද්ධකම අපහැරෙනවා, මේ ලැබෙන ආශ්‍රය අපහැරෙනවා. එතනින් එහාට ලබන ප්‍රතිසන්දිය පිළිබඳව වගකීම් තරන්න කෙනෙක් නැහැ. ලෝකෙ වැඩිමින් ඉන්නේ බෞද්ධයෝ නෙමෙයි අනිත් ආගමිකයෝ. ලෝකෙ වැඩිමින් ඉන්නේ මිනිස්සු නෙමෙයි අවස්ථාවක්. එතකොට අර මේකට මම කියන්නේ ඉස්සර සම්පත්තිය කියලා. මේ කනකද්ද දේශනාව කනකද්ද වාගේ සුදුරින් අහස බලනකට වඩා දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මිනිස්සුත් බව තමයි සද්ධර්මයේ හැම වෙලෙම. එය අතිශය දුර්ලභ කාරණයක්. ඒක මගහැරලා යන එක තරම් අසාධාරණයක්. ඒක මේක නොකලපා හැරීම තරම් තමන් කරගන්න වරදක්. මම දකින්නේ සංසාරේට. කියන්නේ අර ඇත්ත පිළිපෙණි පස්ස බලලා යනවා කියන එක දෙන්නා. ඒකෝට ඇත්ත ආයතනවත් උගේ වෘත්තයකට පස්ස හැරලා යන්නේ. ඒක තමයි සමාජයේ පවතින කීප වාස්තුවේ. දැන් මේ යම් යම් යෙතුම් පිළිසක්. ඒ අපි උග්‍රමී ඇරණු එක ඇතුළට වැළලා ඉන්නේ ඇවිත් ඉන්නේ. ඔය ඔබට වඩා මොනවද අර ආරණ්‍ය සේනාන්තර වල ධර්මදේශ මාකරණ සයින් වල උද්‍යෝගතාවල සාරි ඉස්සා වේදක් කරගෙන ආන ආරණ්‍යය එතකොට ඔවුන් එහෙම ගිහින් යම් තැන් වල නතර වෙලා යම් දේවල් තේරුම් අරගෙන ඊටත් වඩා ගැඹුරට පැහැදිලිව අපි යමක් කියන නිසා තමයි අපි ගියන්නේ අනේකයි ඒකත් ඒක තේරෙන්න ඒ අපි කියන දේ රටේ ප්‍රතිය තියෙන එක නෙවෙයි ඉස්සම් ගැඹුරු එකක් කියලා තේරෙන්න තමයි ඔබ බණ ටිකක් අහලා දැනගන්න ඕනේ. අනිත් කාරණේ තේරුම් ගන්න බණ ඇසුරු පමණින් මේක සිදු වෙන්නේ නැහැ. අපි ඊළඟ ක්‍රියාවලියක් තියෙනවා. බණාන්තා තේරුම් ගැනීම තුළයි ඔබේ මනස වෙනස් වෙන්නේ. දැන් ඔය ඒ නාය අපරන් සමහරවල් බණ හොඳට අන්නයි පාඩම් නැහැ. නමුත් බණ ඇසුරු පමණින් පුද්ගලයා වෙනස් වෙන්නේ. එතකොට ඒක දැනීමට භාවිතා කරලා ඒක කතා කරන්නේ. නෝට් එක ප්‍රායෝගික වෙන්නේ නැහැ. ප්‍රායෝගික වෙනවා කියන එකේ තේරුම තමයි අපි ජීවිතේ යොදා ගන්නවා. මේ පිළිබඳව ඔබට මම අද කරුණු පැහැදිලි කරන්න උදාගත්තේ කොහොම තරල වචනයක්. සත්තා සංකේතිස්සන්ති. ඉස්සෝදාන අවශ්‍යයි. චිත්ත සංකේතා වික්‍රේ. ලස්සන වචන එකක් පොදුමමමලව දාලා. සත්තා සත්‍යය. එතන සත්‍යය කියන මිනිස්සු මිස්වර්ගය. මිනිස්වර්ගය අතෘප්ති වෙනවා. අපිටත් සිත අතෘප්ති වෙන්නේ. සිත පරිසුදු වීමෙන් මිනිස් ආපහු පිරිසුදු වෙනවා. අනෙස්තරණාරු දුන්න මන්ත්‍රයේ නිර්දේශය ඔබ තමයි සිත අපරිසුදු වීමෙන් මිනිස් ආපහු වෙනවා සාදුකට පත් වෙනවා. සිත පිරිසුදු කර ගැනීමෙන් මිනිස් සාදුකින් වෙනවා සා පිරිසුදු වෙනවා. මේ අපි ඉන්නම මේ කතාවේ කියන්නේ මේ දේශනා පාඩේ තියෙන අපේ ඉරණම. මේ ඉරණම එන්නේ අපි දැනගන්න ඕනේ සිත අපරිසුදු වීමෙන් මිනිස් ආපරිසුදු වෙන්නේ කොහොමද කියලා. ඒක උනේ හැටි වේදන යන හැටි කවුරුටත් වෙන හැටි තේරෙනවා. අනේ එතකොට තමයි කෙනෙකුට එහෙනම් මේකට අපිරිසුදු කරගන්න නැතුව ඉන්න සා උනාපරිසුදුකම අයින් කරගන්න ක්‍රමපොත් මහන්සියෝදනා කරනවා. ඒ මකට ප්‍රයෝජනෙන්න පුළුවන් වෙන්නේ අපිරිසුදු වෙන හැටි සහ අපිරිසුදු වෙන ක්‍රියාමාර්ගය වෙනකොට පිරිසුදු වෙන හැටි සහ පිරිසුදු වෙන ක්‍රියාමාර්ගය තේරුම් ගන්න. මේ රහස තමයි මුළු බුදුදහම පුරාම දීපවතින්නේ. අවබෝධ කරගන්න කියන්නේ ඔය රහස තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට ඉදිරිපත් කරන්නේ. ඒ මිනිස්සුන්ගේ දුක සඳහා නෙවෙයි. මිනිස්සුන්ගේ දුක අතුරු වීම සඳහා. මිනිස්සුන්ට සැප සඳහා. ඒ පිළිබඳව අපි සමාජයට විවෘත කරන වචනයකට කියලා තියෙනවා. මේ මතාන ධර්මශාලාවේ කියලා තියෙනවා. ඔබේ නිර්සලස් මම සමහරවිට කියලා ඇති. මේ නිවන් නෙවෙයි වචනේ නිර්වාණ. එතකොට නිවන කියන එකට ඔක කියම් මාතාවල තේරුමක් මූලිකාරි විතර ගන්නවා. ඒක නෙමෙයි ඊයේ අර්ථය. නමුත් තාමත් ඔබ බලන්නේ වටේ. එතකොට නිවන කියවහම මරණය නැකත් තියෙන දෙයක්. මේ ලබන්න පිළි දෙයක් නෙමෙයි. ඉතින් එතකොට මේ තියෙන මේ අපි අත්ලන් ඉන්න පිළිවෙලට ඒවා අපහැරෙනවා. අපිට මේ මාත්‍යාරණයක දුකක් තියෙන නිසා අපි නිවන ඉස්සරහට තියෙනවා. මේවා දැනට ප්‍රතිමනහා මේක ඇති. මේවා සැපවලු නැහැ කියලා. එහෙම කියන අයමක් තියෙනවා. ඒ නිවන කියන වචනේ පිළිබඳව තියෙන අදහස. ඒක අපි හදලා පෙන්නනවා ඊට පස්සේ නිබ්බාන නැත්තම් නිවාන කියලා. එතන ඒක වචනේ කැලේක එකතුවක්. වාන කියන වචනේට මේ කියන උපසර්ගයක වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. උපසර්ගය කියන වචනේ භාවිතා කරලා සිංහල භාෂාවේ අර්ථය තීව්‍ර කරනවා වෙනස් කරනවා ආදී වශයෙන් ඊට කාරණා කරනවා. එතකොට වාහන කියන වචනේ තේරෙන්නේ ගවය කියන අර්ථයේ ඇදෙන කියන අර්ථයේ තවත් එකකට ගියාම තෘෂ්ණාව කියන අර්ථය. ඒ තෘෂ්ණාව කියන එක ඔබ හිතන මේ ඉඳකඩම් පිළිබඳව දිවංගවල් පිළිබඳව තියෙන ඒ බාහිර වශයෙන් තියෙන රළු යන්නට නෙමෙයි ඔය කියන්නේ. ඒක මේ දැන් නැත්තම් දැන් කියන මත කොහේ හිටියත් ඒ ඉන්නකොට ඔබට කිසිම දෙයක් තියෙනවා. ඒ තමයි පැතින් කනින් නාමයේ දේන් කයෙන් කිසියම් කල්පනාවක් නේද වෙන්නේ. අරමුණක් එකතු වෙනවා කියලා අපි ඒකට කියන්නේ. නැත්තම් මේ විදිහට මම කල්පනා කර කර ඉන්නවා. මෙන්න මේ එන අරමුණෙහි තියෙන මුලාවක්. ඒ මුලාවෙම තමයි අර වාහන කියන කොටස හටගන්නේ. තෘෂ්ණාව කියන එක. ඒ වාද කියන කොටස හටගැනීම තමයි අර බුදුහාමුදුරුවෝ වදාරලා තියෙන චිත්ත සංකලිතා. චිත්ත අපිරිසුදු වීම කියලා. එතකොට වාන කියන කොටසෙ විතර නිරන්තරයෙන් අපිරිසුදු වෙනවා නම් නිරන්තරයෙන්ම එන්නේ නැත් දුක්ඛිත සංඛ්‍යාව වැඩි වෙනවා. මේක නම් පෙරණ සරල උදාහරණය තමයි. අවුරුදු 4-5 අතේ තුන්සි දරුවන්ට අපිට තරම් මේ බය දුක මරණය වම්පත්පත් නැහැ. තරහනම් පොඩි පොඩක් තමයි පරිමාණ පොඩක් තමයි කියලායි තරහවත් ඒක අපරු අම්මයික තරහනම් කියලා නිතර අම්මයික තරහේ ඉන්නේ නැහැ ඒ මොන්ති අපිට ස්වභාවය එහෙම ළමා මනසක් තුල ළමා තමා ශරීරයක මුහුණ තුල ආකර්ෂණයක් තියෙනවා. පොඩ්ඩේ ඇදලා යනවා. ඒ ඇදලා යන්නේ ශරීරයක් නෙමෙයි. ඒ ශරීරයේ ලක්ෂණ ප්‍රදර්ශනය කරන්නේ ඒ කියන දෘෂ්ටිය. ඒක තමයි ඒ ඇදෙන්නේ. අන්නේ උපතින් ගහපු විශේෂ සියම් ආකාරයක දෘෂ්ටිවලක් තියෙනවා. හැබැයිකම මම දකින කාරණයක් තමයි ලොකු අයට වඩා පොඩි අය පිළිවෙල. ලොකු ආමති වඩට වඩා සමාජයේ පොඩි ආමතුලෝ තිරිසුදු පිළිවෙල. මොකද උන්තර අපිරිසුදුක වෙලා. නමුත් අර වික්‍රේ සත්ත සම්පීඩන පිටිවද නෙමෙයින්නේ මේ ජීවත් වෙන්නම ගිහින් කරන උත්සාහයක් නිති. මොනවද වැඩ පිළිවෙලට වැඩක් කරන නිසා. එන්න අර පිළිතුරු මොන ඒ සුන්දර මොහොන, ඒ ආකර්ෂණීය මොහොන වෙනුවට ඕන්ම දඬ වෙනවා, ඕන්ම නපුරු වෙනවා, ඕන්ම සල් වෙනවා, ඕන්ම අවංක නොවෙනවා. ඊට පස්සේ ඕන් ජීවිතේ අර ලබනවා නැති ගැටුම් නැති කරගන්නවා. ඒ ගැටුම් වල ප්‍රශ්න ගන්න බෙසුම නැතුවම පෞද්ගලික අවශ්‍යතා දුනා වගේ සම්පූර්ණ ප්‍රාණී කරන් වතුරට පරිඳින ඉඳලා ගලා ගන්න යනවා. මම කියන්නේ මෙන්න මේ කාරණාවලින් විදෙයිද මේ කාරණාවල මොහොන දෙකට අවශ්‍ය ශක්තියයි ධර්මය තුල දෙන්නේ. නමුත් අතර තියෙන කේත අර්ථයෙන් එන්න මේකයි. අපිට විනදක වඩා මේ ලෝකෙත් එක්කම සම්බන්ධ වෙන්න පහසුකම් විරුද්ධවයි පවතිනවා. ඒක යහපතට යොදා ගැනීමට තරම් හැකියාවක් දරුවන්ට නැහැ, දරුවන් ගුරුවරුන්ට. ඒක ඇදිලා යන්නේ අනිත් පැත්තට. මේ නිසා ඔවුන්තර ධර්මය වෙනුවට අර බාහිර ලෝකෙන් දකින ආස්වාදයේ පිපස ගිහිල්ල අතවගොඩේට දැනෙන්නේ සමහර වෙලාවට. මේ සඳහා බොහෝසේ බලපාන කාරණා ටිකක් පවන කෙනවා. ඒවත් තමයි ගහගන්න, දැනගන්න, සපාගන්න, පොතාගන්න ද්‍රවිසා නිශ්චිතවට. ඔබ දන්න කෙනාට හරිම ලෝලක් ප්‍රයක් කරත්තම් දරුවන් තුළ දීන්නේ. ඊළඟට නාට්‍යවලින් පෙන්වනු ලබන ව්‍යාජ සුන්දර ලෝකය. ව්‍යාජ සුන්දර ලෝකය කියන නාට්‍ය තුළ ඒ සුන්දර ලෝකයක් තුළ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් එහෙම එහෙම නැහැ. එහෙම ලෝකයක් එකේ තියෙයි කියලා හිතනවා. අනිත් එක තමයි අර ලබා ගන්න පහසුකම් වලින් නිවැරදි අභ්‍යාපනික පැත්තට යොමු වෙන්න බැරුව වඩා පිටරකින් නොවත යන්නේ. මෙහි ඇතිවන බලපෑම එදාට වඩා අද ඇති. වන්විදුලියේ තිබුණ කාලයට වඩා, වත්තපිරිකර තිබුණ කාලයට වඩා, රූපවාහි මාධ්‍යාවන් නිසා, ඉවකට අන්තර්ජාලයන් මාධ්‍යාවන් නිසා, වැරදි පැත්තට ඇදගෙන යන බලපෑම වැඩි. මේ නිසා දරුවන්ගේ සිත් ස්වභාවයෙන්ම එන්නේ ඉක්මනින් අපිරිසිදු වෙමින් යනවා. මේකට බුද්ධාගම පිළිකුවෙන් කියලා ඉගෙන ගන්නකට. සාම්පාතලයෙන් බුද්ධාගම පොත පාඩම් කළාට මේක උත්තරය හම් වෙන්නේ නැහැ. දැන් පුදුමේ කියලා කියන්නේ මේ මට උගන්වන්න කියලා පොත මට දැන් තියෙන වැරද්දට. වැරදි විදිහට. දරුවන්ට උගන්වන්නත් උන පාඩම් දෙන්න. නමුත් ඒක කියලා තියෙන කාරණා දැන් මම දකින විදිහට වැරදි දුකෝ වේවා. එයි. මේ පොත්පත් කියලා තියෙන්නේ ධර්මය දැක්කා එන්නේ පාඩම් කරගත්තා. පොදු විතර විදිහට අර්ථයක් දැම්මට අවශ්‍ය ගැඹුරට යන්නේ. මේක නිසා මේ ධර්මයක පාඩම් කරගත්ත සිවර්ග පාඩම් වෙන වෙනම එතනින් එහාට යන්න දැක්මක් නෑ. මේක මේ සමාජයේ සිද්ධලා තියෙන බරපතල අසාධාරණයක්. ඒක මම විශ්වාස කරන්නේ නෙමෙයි. කරුණාන්තයක් තෙරුම් කරලා දෙවියන් අතරින්ද නැහැ මිනිසුන් අතරින්ද නැහැ මිනිස්සු බුද්ධෝත් පාදයක උපදින්නේ ඔය කන හදාගෙන ඔය සදහම් අහන්නේ. ඒකට වෙන විකල්පයක් නැහැ. ඒකමයි සදහම් නැහැ කියනවා නම් මිනිස්සු ඒක දැක්කේ. නමුත් ඒ යුගයේ උපදින අයද මිනිස්සු කරේ උනාට සදහම් ඇහෙන්න ලැබෙන්නේ නැත්නම් සදහම් වැහිද නම් පාවිච්චි. ඔය ඉතේද මට ලස්සනම කෙනෙක් කියනවා මේ වැඩිහිටි හිමි නමක් ලොකු හිමි නමක් කියවලු සාමාන්‍ය කෙනෙකුට ධර්ම දේශනා කරන නිවන් මාර්ග ගැන මිනිස්සුන්ට බණ කියන්න එපායි කියලා. ඒක මම අර විචාරම් කියක්. එනම් මොනවද අපි කරන්න ඕනේ? පොල්ගන්න ඕනේ. නිවන් ගැන මගේ වල් කියන්නේ පාන. හැබැයි මාවනක් නවත්තන්න හම් වෙන්නේ කාටවත්. මම ස්වාධීන මග කියන්නේ. ඒකේ මරණයෙන් තමයි කෙලවෙන්නේ මොන නවත්තන්න කියන්නේ. මොකද මේ මොඩර්නිසම් කියන කාරණේ අහනකොට වටා මේ මනුස්ස සමාජයේ ඇත්තම එක අපි උස්සමක්. ඒ නිසා අපිට මේ තේරෙන්නේ ඇත්ත නම් ඒක දෙන්න මාසයන්ට පාවිච්චි කරනවා. අනිත් ඒ වෙනම මරණයටත් වෙන්නුනත් පාවිච්චි කරනවා. අපිට අරමුණක් ඉලක්කයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඉස්සෙල්ලා ඉන්න අය පරිච්ඡ කරනවා. ඔබ පමණක් නෙමෙයි බලන්නත් ඕන. ඔබ දනහල තේරුම් ගන්න ඔබට නමාකාලේ මේක නොලැබුන නිසා දැන් ඔබ අපරිපාදී කාරණා නිසා බොහෝ දුක් විඳිනවා. ඔබේ දරුවන්ට මේක මලකුණක් කියලාවත් ඔය එකම තමයි. එනිසා දරුවන් මේ මම තේරුම් කර ගන්න කොහොමද පුළුවන් කියන එක පිළිබඳව අවධානය යොමු වෙනවා. අනිවාර්යයෙන්ම. එහෙම කරනකොට එහෙම බලපෑමක් දරු කරපොතේදී ඇති කරවතාවක් වෙනවා. එහෙම නැත්නම් වුරුත් අදට වඩා අවුරුදු සංහිත ගැටුම් සංහිත තේනවන මේ දවස්වල ක්‍රීඩාවලදී පිළිවල්වලදී සිදුවෙන සිද්ධියට සමග වාර්තා නාට්‍යයෙන් බලනකොට වුරුත් වෙනවා බලන එකට වාර්තා වෙනුනේ හරිම සංවේදකට පරි මේ පරිසරවලට මොකද වෙන්නේ කියලා කියන්නේ ඉතින් මේ හැම වෙලින් යන ඇරලා ඒ පාරයන්ට ඉඳීලා ඉන්නේ කෙනෙක් ඔබේ අපි ඉන්නකමයි එකට බුදුරජාණන් වහන්සේ විසින්මක් සපයා දීලා තියෙනවා. මේ වැරදි පාරෙන් ගිහිල්ලා නම් මම යන්නේ නැතුව මේ වැරදි පාරෙන් ගිහිල්ලා මේ විසින්ම මම යන්නත් උත්සාහවන්ත වෙනවා. නමුත් සමාජයේ මම දකින දෙයක් තමයි ඒ පිළිබඳව අර බාහිර දෙයට ඇලුනා අදුනා වූ ඇල්ම බැඳීම නිසා මම ගියාම නිසා මේ පිළිබඳව තක්කෝ ලැබියාව කර්ම පරම්පරාව තුලා. දැන් පළවෙනි තවස්තර නැත්තම් ඊයේ නැත්තම් පෙරේද මට ආශ්‍රේණි වරන්න වුණා. ඒයි විද්‍යේශනාවක් තියෙනවා. විද්‍යේශනාවක් තියෙනකොට සාමාන්‍යයෙන් මම ශාස්ත්‍රීය දෙන්න යනවා. ඉතින් අර අපි විමලාට කියන අමුණු වැඩ කරනවා නේද? අපි අර අතයි කාලා කරන මාස විතරක් මම දන්න හැදින් හරයි පැත්තට ගියා. ඉතින් අනකට මම මෙතන ඉඳලාම විකටම නාස්තවල මිස්ටර් ත්‍රිරෝග සංඛ්‍යාව සයවැයි තුපයපිනවල බලන්න ගියා. ඒ වගේම ඒ අර ආපු ආයෙ මේ සාභාගයෙන් ඉතින් ප්‍රදේශනා කළා මම එනකොට 11යි. 11 වෙනකොට මම දැක්කා මේ දැන් මරණට ආපු කට්ටිය මෙහෙදි මරණානුස්සතිය වල මම යන්න ගහට. ඔව්. 15 20ක් විතර ඉතිහාස තියෙනවා. ඒකත් ඒ වගේ මරණානුස්සතිය. මොකද ඒ ඉතරම වැඩි නිසා මරණේ ළම වෙනක නෙවෙන්නේ. ඉතින් ඔන්න ඕවට දෙලිච්ච අය කවදාවත් බනහන්නේ නැහැ. මම අසල් ගන්නවා. ප්‍රශ්න අවුල් කරගන්නවා. එතන ඉස්සෙල්ලා ඥාන දෙන්න ඕනේ කියලා කියන්නේ. ඔතෙන් යන්නේ ඉස්සෙල්ලා බැලගත්තු තමයි මේ මනුස්සයා මේ පැත්තට යන්නේ. නැත්නම් එහෙම ඔය කොච්චර කිව්වත් කවුරුත් අර පළඟැටියා ජීවිතරට යන කතාවම තමයි යොකේ තියෙන්නේ. පළඟැටියාට ජීවිතර වල ලක්ෂණ නිසා මුසුම තියෙන්නේ. කියලා කියන කතාව. ඒ නිසා ඔය ගිල්ල පනිනවා ජීවිතරට. දැන්නාම තමයි මෙරණින් ඉඳලා පිච්චෙනවා. ඒකේ ජීවන පිටින් දෙන්නන කෙටි කාලීන ආස්තාවය කපිතාලින දුකින්ම බැහැරීම කියන එක පස්සේ ගිහිල්ලා ජීවිතය ඉවර කර ගන්නවා. බුදුදහම ඇසීමට දෙන අපේ ජීවිතය දුරාචාරය තුළින් පරපුර කරගෙන ඒ පරමති ආයෙ නිස්කම හිමි කර ගන්නවා. ඉතින් මේක සමාජයේ බහුතරීක ක්‍රියාවලිය. ධමෙන් විතරක් නෙමෙයි හැමතැනම එහෙමයි. නමුත් අපි මේක ඉදිරියලා ඉන්න උපාය නෙමෙයි. එක්කෙනෙක් කාරියක් දිනාගෙන දෙන්නේ කරි දෙන්නගෙන තුන් දෙනෙක් කරි. ඒකට විදුත් යනවා කියන්නේ දේශපාලකව සකන් කරනවා කියන එක නෙවෙයි. ඒක අපරාධයක්. ඒක විනාශයක්. ජාතික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් අපරාධයක්. ඒ අපරාධය සිදු වෙන්න කියලා බලන් ඉන්න එක වෙනුවට අපි කරන්න ඕන තමක්කමක් තේරෙනවා වශයෙන් බණක් ධර්මයක් අහලා බණ ධර්මයක ගැළපෙන ආකාරයේ ජීවිත සකස් කරගෙන ඒක අන් අයට ආදර්ශයෙන් දෙන්න. දැන් මම සතුටු වෙන කාරණයක් තියෙනවා. පළමුව මේ පණමඩුව. මේ පණමඩුව තුළින් මට 2004-2005 ඉඳලා බලන කියන්නේ කිව්ව අද වෙනකොට ඔය අපි කතා කරන දේවල් රටේ සුපේ තියෙන දේත් වඩා ටිකක් සරල වුණාට ගැඹුරු කරුණක් කියලා තේරුම් ගත්ත පිළිස්සක් මේ මනමඩුව තුළ එනවා. ඔවුන් මේක තමයි යනවා. අපිට දැන් අර ඉතිරා යන්න පුළුවන් වෙලා නිසා ඔවුන් තුළින් මේක දැන් රටට යනවා. ගුවන් විදුලිය දේශනා කරන්නේ. මේක හරියට ජාත්‍යන්තරට යනවා. එහෙනම් ඔය පිළිස්ස තුළින් යම් තේසක්. ඔක්කොම දෙන්නේ. නිහඬව ඔය මාර්ගයෝස්සේ යමි ජීවිතේ නිරත කර ගන්නවා. ඒකවල බලන්න අපි එකයි කියන දුන පාඩම. ඒක හිමින් හිමින් ඉල්ල රටපතේ දේශන කරලා ගියා තමයි අනිත් ඩයරියස් කරන්නේ. නැත්නම් කල්පියා මහා විශාල ප්‍රචාරයක් කරලා සජ්ජයක් දාලා කවුරුත් බය කරලා ඔවුන් වැරදි මම විතරයි හරි කියලා මේ මොකක්වත් කරලා කියන්නේ. අපි කියන දේ අපි අනුගමනය කරන්නේ මේක පැහැදිලි කරගෙන යන්න ඕනේ. ඒකට ඒක පිළිගන්නා වූ අනුගාමික සිද්ධාන්තයක් තියෙනවා. ඒක පිළිගන්න වැඩි වෙන තරමට තමයි අර පාපයක සිට තියන්නේ. ආපේ ඉවත් වේවි කියන බලපෑම් කරන්න ශක්තියක් අපට ගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණය සම්බන්ධයෙන් දැක්කල අනුග්‍රහය ලැබෙන පැත්තක් නැහැ. රාජ්‍ය අනුග්‍රහය හෝ පූජ්‍යපක්ෂ අනුග්‍රහය හෝ ලැබෙන්නේ නැහැ. ඒක නේ රූපාරයෙන් නිවන් ගැන බණ කියන්න දෙපයි කියලා කියන්නේ. ඒ තරමට මේ සමාජයේ ලාභීට යට වෙනවා. මුලාවට යට වෙනවා. ලෞකික ආශාවන් යට වෙනවා. ලෞකික පස්සානාන්තරයන් යට වෙනවා. ඔන්න යන්නේම අනිත්‍යයට එනවා. අපි කපටි වුණාට මේ පිළිබඳව තියෙන මහාන්තර දුකක් කන දක්වා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ බුදුහාමුදුරුවෝ අදාළ සිත අපිරිසිදුනේ මිනිසා පිරිසිදුනා කියන කතාව. අලුතින් හඳුමක් හරි අලුතින් පුදුකෙත් එකක් හරි සාමාන්‍ය හරි ගෙනවයි කියලා හිතන්න. ඒකට ඒකේ කුණු නැහැ. ඔගේ නමුත් එක කුණු නැහැ. අපිට පාරිශ්‍රිත කරන්න ලස්සට පොරේ. පාරිශ්‍රිත කරන්න ලස්සට ටික ටිකයි අලුත් එක පරණ වෙනවා නැත්තම් මුගෑර. පාරිශ්‍රිත නොකරනම් මේක පොරු ගෑවෙන්නේ නැහැ. කපටි කියලා අලුත් ගුණනම් හරි එහෙම නැත්තම් ඉඳෙද්දී මාවත් ගුණනම් හරි උරුවස් තහන්නේ. නමුත් අපිට මේ සිත කියන එක පාරිශ්‍රිත නොකර ඉන්න බෑ. විනකට පාරිශ්‍රිත කරන්න වෙනවා. විනකට පාරිශ්‍රිත කරනකොට මොකද්ද මේ ගෑවෙන කුණු වලින් කරන උපමාව? දැන් අපිට කුණු නම් තේරෙනවා රෙද්ද වෙනයි නැත්නම් ඇනු වෙනයි කුණු වෙනයි. සිතේ කොහොමද කුණු ගෑවෙන්නේ? සිතේ නන්න විදිහක් නැහැනේ. ඒක තේරුම් ගන්න ඕන කාරණේ බුදුදහම සම්පූර්ණවම. සිත කියන එකේ තියෙනවා තව ඇතුලේ පුංචි පුංචි කාරණා ටිකක්. ඒක සිතින් මේ කරන්න බෑ. ඒකට කියන්නේ සායිතික කියලා. සිත තුළ තියෙන දේවල් සායිතික. සායිතික සාර්ථක ගන්නවා සිත නිසා සායිතික බව වෙනවා. ඒක සම්තරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේක නිකන් මම දැක්න්නේ අර වැඩ මහත්තුරු හදලා තියෙන අර බඩු කෙල් කියලා තියෙනවා නැත්නම් විවිධ කෙල් වර්ග තියෙනවා. කෙල් එකක් වගේ කියලා. මා දන්න කරුණක් තමයි සමහර වැඩ මහත්තුරු කෙල් වර්ග 100ක් විතර ලාලා දෙන්නේ. ඒකට සෙලේ පොඩි පාඩක් විතරයි තියෙන්නේ. දෙන්නේ පොතේ. නමුත් මේ පාප තුළ කොච්චර ගුණ තියෙනවද? මේ පාප හැත්තන්ගේ ගුණේ කවදාවත් දෙන්නේ නෙවෙයි කරන්නේ. ඒකත් සිත් කියන කොට තමයි දෙල්ලම ගත්තොත් තේ මේක තියෙන සජායිතික පොත තමයි අපි හෙට අවශ්‍ය වෙන්නේ. නමුත් හෙට අවශ්‍ය දවල වදනේ තමයි අපි මනන් ගත්තාම කුසල ජයසි කියලා කියන්නේ. හෙට අවශ්‍ය දවල අපි ආයතත්තක් තියනවා තමයි අපුල ජයසි කියලා කියන්නේ. අපටම දුක් පිණිස අහිත පිණිස සිත තුළ රාසිවන්නා වූ චෛත්‍ය පැත්තක් තියෙනවා. මේ දෙකට අපි කතා කරන්නේ කුසල අකුසල කියලා. එහෙනම් නැත්තම් ඔබේ වාතාවරණය නම් මොබෙත් පිළිසන් අරකට. ඉතින් මම ඒක ලියලා අභිධර්මයේ තියෙනලා තියෙන ගණන් වලට යන්න හරි ඒක කියන්න හරි කැමතියි. ඔබ මේ ඔක්කොම පාඩම් කරගත්ත කියලා වැඩක් තියෙන්නේ. එතකොට කෙනෙක් අපිරිසිදු වෙන්නේ. කනොම් මාගේ නිසා හරි කනවල නිසා හරි නෙමෙයි. ඒ ඇදෙන් කනේ නාපේ ජීවත් වීමේදී ගන්නා වූ සිතිවිලි වල මොකක් කරේ කියලා කිසි බවක් නැහැ. එතන තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. සිතිවිලි හතගෙන නැති වෙනවා නම් මේ අපේ සිත් වෙන්නේ නැහැ. හරි තේරුම් ගන්න. පොකුන්චි කරෝ ඇඬුවාම තරහ වුණාම සිතිවිලි හතකට තියෙනවා. ඒ මොකද සමහර සාඳනවා නැත්නම් තරහ තියෙනවා. නමුත් හිත උදේ අවදි වෙනකොට ඒ සිතුවිලි වලට වෙච්ච දෙයක් නැහැ. වෙච්ච දෙයක් නැත්තේ ආයෙත් නායමින් එන්නේ. ආයෙත් එල්ලම් කරන්න කතා කරන්නේ. තරණ තරහ කියලා කොටසක් ළමයි ගාවයි තියෙන්නේ. ඒක හොඳට බලන්න. පුංචි දරුවන්ගේ ජීවිතෙන් ගන්න මේ ආදර්ශය. ඔවුන්ටත් අපට තියෙන පුංචි පුංචි ප්‍රශ්න වගේම ගැටලු තියෙනවා. සහෝදර සහෝදරියන් අතර ළමයි වල් දෙකේ අය අතර නැත්තම් ජීවන දිනාව ජොක්වස් එකක් බෙදා ගැනීම අතර. නමුත් ඒ ප්‍රශ්නය රහා පවතින්නේ නැතුව නිමා වෙනවා. මේක දිහා බලන්නකො මේක හිතලමතර නිමා කරගන්නවාද? එහෙමත් නැහැ. කොහොමද නිමා වෙන්නේ? අන්න ඒක තමයි රහස තියෙන්නේ. ඒ යම් කිසි සිදුවීමක් හඳුනාගෙන ඒ මොහොතට අවශ්‍ය ප්‍රතිචාරය දක්වලා එයා ඉතුරු නැතුව නිමා වීමට තරම් හැකියාවක් ඇති මනසක් තරම් තමයි මිනිසාව ප්‍රශ්නේ. හැමදිනාටම මේ මනස තියෙනවා. අපි ඒකට භාවනාත්මක මනස කියලා කියන්නේ. භාවනාත්මකයි කියන එකේ තේරුම අන්තිම භාවනා කරනවා කියන එක නෙමෙයි. ඒ භාවනා කියන වචනේ ගැඹුරු අර්ථය ගත්තහම කුඩු නොරැඳි ඉවත් වී යාමට හැකි සිත. කුඩුනි අපරිසිදු නොවි කුඩු ඉවත් වී යාමට හැකි සිත. අනේ මේක අරගෙන ආවේ අපි ඔක්කොම. ඒ වුණාට අපතේ ආයෙත් මේක කියලා දෙන්න කෙනෙක් ඉච්චත් නිසා අපි හැමෝම ආයෙත් මොකද කරන්නේ කුණු නොරැදී ඉවත් වීම යාම වෙනකොට කුණු රැඳෙන තැන අවතපත් කරගන්නවා. කොහොමද ඒක වෙන්නේ? ඒක වෙන්නේ යම් යම් කාරණා නිසා ලෝකෙත් එක්ක ජීවත් වෙනකොට අපට කැමැත්තක් සහ අකමැත්තක් ඇති වෙනවා. ඒකද කියන්නේ පැලීම සහ ගැටීම. ඇලීමට කැමැත්ත තියෙනවා ගැටීමට අකමැත්ත කියලා කියනවා. මේ දෙකට තවත් සත්‍යයක් ගන්නවා තව එක්කෙනෙක් කියන දේට මුලාව කියලා කියනවා. එතකොට මේ ඇලීම ගැටීම මුලාව තුන සම්බන්ධ වෙන විදිහක් තියෙනවා. ඇලීම සහ මුලාව ගැටීම සහ මුලාව. ඒකෙන් නෙමෙයි ලබුවට නෙමෙයි මේක. කාර්යයෙන් ගත්තාම ඔබට ගැන ලෝභ මෝහ ආදේශන. ඔන්නෝ ටික මේ දෙක එකතු කරන්න පටන් ගත්තම තමයි අර පිළිසුදු පිට ටික අපිට දැන පටන් ගන්න. එතකොට මෞකුතෙන් ඉපදුනා වූ පුද්ගලයා වෙනයි. ඒ පුද්ගලයා තුළ මේ ලෝභ මෝහ දේශ මෝහ නිසා ඇති වෙනා වූ මමත්වය වෙනයි. මේක දෙකක්. ඒ ශරීරයෙන් කෙස්ලොන්ගේ රස්සාවක දිනා වූ පුද්ගලයා නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ මම කියන්නේ. එම පුද්ගලයේ තියෙනවා යම් අනුප්‍රතිවක් දෙන්න වෙනවා. නමුත් අර ඇලීම මුලාව සහ ගැටීම මුලාව යැපේ කාරණා එකතු කරන්න ගත්තාම එතන පල් බලක් බවට පත් වෙනවා. ඔය පල්ලකට වතුර ගලාන යන ඇලක් තියෙන එකක් මතක් කරගන්නකොට පාරක් අයින් හරි කොහේ හරි. එතකොට ඒකේ උඩින් වහින වතුර පල්ලෙහාට යනවා. මේ අන්තරයෙන්ම. ඔක හැරිච්ච වලක් තියෙනවා කියලා හිතන්නකොට. එතකොට අර වතුර ඇවිදින් කැරකිලා එතනින් පල්ලෙහාට යනවා. කැරකෙනකොට අර යන පොළොවේ දිගින් යනපත් tempක් වෙනවා. අතර පිටිකට පල්ලෙහාට යනවා. කුණු එතනින් දෙන්න ලැබෙනවා. ඒ මොකක් නිසාද? කැරකිලා නතර වෙන නිසා. කැරකෙන්නකොට පල්ලෙහාට යනවා කියනනම් කුණු වැදෙන්නේ. ඒ කැරකිලා නතර කැරකිලා රවුමක් කැරකෙන්නේ කැරකෙන එක තමයි නතර වීමට හේතුව. අන්‍යෝගයේ පිටේ නතර වීමට හේතුව මේ කැරකෙන එක නැත්තම් පරිවදන්නේ. බාරදන්නේ. නවත්ත ගන්න මේක හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මම කියලා කියන්නේ ඔන්න ඔය යම් දෙයක් අල්ලා ගන්නවාට නවත්ත ගන්නවාට බාර ගන්නවාට සහ විශ්වාස කරනවා. එතකොට මම කියන එක නිත්‍ය එකක් නෙමෙයි. මම කියන එක ඒ මොහොතින් මොහොතට වෙනස් වෙන එකක්. උදේ කියන මම නෙමෙයි දවල්ට ක්‍රියාත්මක වෙන්නේ. දවල් කියන මමත් වෙන්නේ හවසට ක්‍රියාත්මක වෙන්නේ. හවසට කියන මමත් වෙන්නේ හෙට ක්‍රියාත්මක වෙන්නේ. එක එක හැඟීම් ඔස්සේ මමත්වයේ ක්‍රියාත්මක කරනවා. මට මේක තේරු කර දෙන්න පුළුවන් උදාහරණයක් තියෙනවා මෙන්න මේ. අපි හිතමුකෝ පවුල් දෙකක් ඉන්නවායි කියලා. දැන් පවුල් දෙකට වාහන දෙකක් තියෙනවා. ඒ පවුල් දෙක වාහන දෙකෙන් ගමනක් යනවා. දැන් අර සමාන කොටසක් මේ වාහනේ විදුරු දාලා වහලා තියෙනවා ඇතුලේ ගමනක් යනවා. ඒගොල්ලෝ දුවේ ගමන ගිහිල්ලා එන්න තමයි යන්නේ. අනිත් පැත්තේ විදුරු දා ගන්න නැතුව විදුරු අරගෙන අපේ මත් දාලා ඉගිස යනවා. වාහන. දැන් යන්නේ එකම ගමන. සමහරවිට ගමන ගිහිල්ලා එන්න යන්නේ. සමහරවිට වාහනයක් තියෙනවා කියලා දෙන්නත් ඕනේ. මේ වෙනස තේරුම් ගන්න. අන්න ඒකයි අහංකාරය කියන්නේ. මේවා පිටින් යන්නේ ඒක. තියෙන දේ භාවිතා කරනවාට නෙමෙයි. ඔයාලගේ සරල උදාහරණ හරියට ගන්න පාවිච්චි කරලා ඇති. ඒ නිසා අනේ අනුත් පෙන්නන්න යාමේ තමයි මේ මමත් කිය කියන එක තියෙන්නේ. මම අනිත් අයට වඩා අපි අනිත් අයට වඩා උසස් හරි ධනවත් හරි ජීවුනි හරි ආදි වශයෙන් ප්‍රදර්ශනය කරන්න යනවා. ඒකට තමයි අපි ඔබලොත් කියන්නේ මේකට අහංකාරය කියනවාද නේද? බුදුරජාණන් වහන්සේ අදාළ තියෙන දෙයක් අහංකාරය කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ අදාළ අර්ථයේ තියෙන අහංකාරය කියන එකේ ඔබ කියන ආරම්භරේ කියනවට වඩා මම කොට ගැනීම කියන අර්ථය. දැන් මේකත් අපිට මේක දෙන්නන්න තියෙන කාරණේ තමයි. නොතිදුන මම සිතේ හදාගෙන ඒ මම වටා තව තවත් අපි එකතු කරන්නේ ආමතුල තමයි මේ චිත්ත සංකලේශා කියලා කියන්නේ. එන්නෙන්නට අපිට දෙනවා කියලා කියන්නේ. ඉතින් මේක මේ තව ටිකක් තියා අපිට තේරුම් ගන්න ඕන විදිහක් තමයි. මේ අපිට වීම පිළිගන්නේ නරකේ වගේ විතරක් නෙමෙයි. විතරක් නිසා නෙමෙයි ඊට පස්සේ. හොඳින් අපිට දෙනවා කියන්නේ තේරුම් ගන්න ඕන. හොඳ කියලා එතන කියන්නේ දුකල තියෙන එක නෙමෙයි මම. අපි සමාජයේ දැක්කම හොඳ කියලා කතා කරන දේවල් නිසා මේක මෙහෙම වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ සිද්ධියක තමයි බුදුරජාණන් වහන්සේ වචනයක් යොදලා තියෙන්නේ නිත්‍යක ආත්ම කියලා. ඔබ දැනගත්තේ නැති වුණාට ඒ ඔබට මේ ලෝකෙත් එක්කලා ජීවත් වෙනකොට ඇති වෙන සංකල්පිත කියන්නේ නිත්‍යක ආත්ම කියලා. නිත්‍යක ආත්ම සංකල්පය තුළ තමයි කෙනෙකුගේ ජීවිතය සිටින්නේ නැත්නම් ඒක අවුරුදු 50ට 60ට 100කට වාම අපිරිසිදු වෙනවා. එහෙනම් මම කියන්නේ මම තනියෙන් කරන්නේ ඔබ කියනවා තව මම ඉන්න කරපු උත්තරයක් මේ කරාතරුම නැති එක. ඒක කියන්නේ පරිහාන ධර්ම කියලා. විස්සනාන්ත කරගෙන යනවා තමයි. පරිහාන ධර්ම කියන සූත්‍රය කියන්නේ යම් ඒ යමෙක් කියන කෙනා ඉස්සෙල්ල තුසද විහිදෝ පරිදි කියන කතාවක් ඇති නැහැ. මේ ජීවත් වෙනකොට යමෙක් නිරන්තරයෙන් විචිතුක ආත්මයෙන් දකින්නවද ඔහු පිළිහෙන කුද්දලේ බව කලකන්. එතකොට යම් කිසි විචිතුක ආත්මයෙන් දකින්න නම් ජීවිතයේ අවසානයේ දක්වාම අපට තේන්නේ ඔහු පිළිගෙන කෙනෙක් විදිහට. ඒක තමයි මේ සුවිඥානෝ භවන මොති සුවිඥානෝ පරාභව ධම්මකාම භවන මොති ධම්මවිස්සී පරාභව ගාථාවේ තියෙනවා. දැන් ඒක කියන්නේ ගුවන් විදුලියෙන් ඔය ගාථාව දීපු දවසක පැය 50ක් කියනවා හදක්. එතකොට මේ ඇයි මිනිස්සු සපතේ ජීවත් වෙනස වාසනාව අරන් ඇවිදින්න ඉස්සත ලබා ගන්න බැරි විදිහට දුකටපත් වෙනවා. පසුගිය ධර්ම දේශනාවදී මම මේකට ගාථා කීපයක් කිව්වා. මේ ගාථා කීපයේ තියෙන්නේ මේ උපතින් සිඟුන තත්ත්වේ වෙනස් කරගෙන ඒ තත්ත්වයේ තුළ ලෝකයේ දකන් දකින්න ගිහිල්ලා මිනිසුන් ජාති ජරා මරණ උරුම කරගැනීම සතර ඇවිදිනවා. එකට පාළියෙන් කියන්නේ අනිත්‍ය නිත්‍ය සංයනෝ දුක්ඛේ සුඛ සංයනෝ අනන්තානිච අත්තානි අසුභේ සුභ සංයනෝ කියලා අන්න ලක්ෂණ වශයෙන් ගන්න. මිනිසා ස්වභාවය වෙන අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් දුක්ඛ දේ සුඛ වශයෙන් අනාත්මදී ආත්ම වශයෙන් අසුභ දේ සුභ වශයෙන්. අසුභ කියන්නේ ඔය බලස්තවරුද්දක් කියවා අසුභයි නැකට කියන අර්ථය නෙමෙයි. අසුභයි කියලා කියන්නේ අර මේ අම්මා කියනවා චුටි පුතාට ඔය ධායියා අල්ලන්න එපා පිටිනවායි කියලා. ඒක තමයි අසුබ බව. ළමයා හිතනවා නෑ මේක ලස්සනයි කියලා අල්ලන්න යනවා. බලගතියට කියනවා ඔය ඉන්ද්‍රවත් ඔය ධායිති ගෙදෙන යන්නේ පයි කියලා. උනේ නෑ. ඉන්ද්‍ර ලස්සනයි කියලා උගින් කිච්චේනවා. එතකොට අර සුබ කොට ගන්නවා කියන්නේ සම්මේතයි. නොකතේ සුදී අල්ලා නොකතේ සුදී. අහානි පමුණුනදී ඒක මත හොඳයි කියලා ගන්න එක තමයි එතන සුබ සංඥා කියලා. මේ වචනවල හරිය සියුම් අර්ථ තියෙන තේරුම් ගන්න ඕනේ. මෙහෙම ගන්න එකට බුදුහාමුදුරුවෝ අදහන්නේ මිත්‍යා දෘෂ්ටිගත අත්තා කියලා. සත්‍යය මිත්‍යා දෘෂ්ටිගත වෙනවා කියන්නේ. මිත්‍යා දෘෂ්ටිගත වුණාම සිතෙහි විකෘති භාවයක් ඇති වෙනවා. විකෘති භාවයක් ඇති වුණාම එයා මාර්ය අභිසත්තට සම්බන්ධ වෙනවා. මායතේ යෝගලුක්කා මාරාස. ඔව් මාර්ය අභිയോഗේ තමයි ඉදිලා. යෝගක් කියන්නේ නෝ යනවා අයෝගක් කියන්නේ යනවා ඒ අයෝග කියන්නේ ඉතිල නැහැ මොකේද හේම නැත්තම් නිවන් ළඟට මගේ ඉතිල නැහැ ඉතින් ඒ නිසා මොකද කරන්නේ චිත්ත දෙමින් නැරෙමින් දුක් වෙනින් තත්ත්වය අපර ඇවිදිනවා මේකේ ජීවනවා පුතත් යන අයවි ඉරම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉතින් ආගම් බෙදාගනි, ජාති බෙදාගනි, මේ සියල්ල තුළ තියෙන නිෂ්කාර්ක සංඥාව වැඩි වෙන තරමට උන් ජාතිවාදී, ආගම් වැදීවාදී විනාශකාරී. සුතඥාන භාවය වැඩි වෙන තරමට කලහකාරී, දේශකාරී, මොහකාරී, අවුල්කාරී ජීවිත තියෙනවා. එහෙම යන අතරතුර කාලෙදී මොකද වෙන්නේ? සතරපින් මනංශ ලෝකේ පහළ වෙලා හිරු අනුවෙච්ච හසක් හිරුගෙන් ආලෝකේ වන්නා. සමුදපි හසක් සමුපායල ආලෝක වන්නා. ඒ නිසා අඳුරු වෙන මෝහ ස්වභාවය පිළිබඳව ධර්මයේ දේශනා කරනවා ලෝකේ. අන්නේ දේශනාව ඥානවන්තයින් තහන්න හම්බ වෙනවා. අහන්න හම්බ වෙනවා කියලා තමයි තේරුම් ගන්න හම්බ වෙනවා. සකිත්තම් පරක්ෂ ලබ්ධේ කියලා කියන්නේ ඊට පස්සේ. තේසං සුත්තාන තේසං තේමං ධර්මං දේති බුදුහාමුදුරුවෝ වෙනදහම දේශනා කරනවා. ඒක අසලා උන් නුන් ලබා ගන්නවා. අන්න එතන ඔබට තේරුම් කරගන්න කාරණයක් තියෙනවා. අර ඉරණම් කතාවෙන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අනිත්‍යදී නිත්‍ය වශයෙන් සුඛදී දුක්ඛදී සුඛ වශයෙන් අනාත්මදී ආත්ම වශයෙන් තාර සුභදී සුභ වශයෙන් ගැනීම තුළ තමයි සිතාපලන්නේ. සංගීත සාහස් ප්‍රදාගත්ත මොනෙ කිරිස්තු වෙලා අගට අපි යොමු කරගෙන මේ කර්ම ටික රැස් කරගෙන ස්වයං ශෝකයෙන් මේ ස්වභාවයෙන් යුක්තව මේ ජීවිතේ සමුගත වෙනවා. ජීවත් වෙච්ච ආකාරය පිළිබඳ මොන මොන දුක ගතනේ කියලා ගත්තත් සම්මත වශයෙන් දැක්කලේ යහපත් කම තිබුණාට අවසානයේට ගිලිච්ච රැස් කරගත්ත කුසල අකුසල කර්ම විතරයි. හැබැයි බුදුහාමුදුරුවෝ උගන්වන්නේ කෙරේ කුසල අකුසල කර්ම රැස් කරගෙන යන්නදී අන්න එතන තමයි අරහත. සමෝක්ත කතාවක් කියලා තියෙනවා ඔබ අහලා ඇති. මේ ධර්ම ශාලාවේ මේක කියලා තියෙනවා. එක අම්මා කෙනෙක් අසනීප වුණාලු. දැන් ඉතින් අසනීප වෙලා පිටහැදී ඉන්නවා. පන්සලේ ස්වාමීන් වහන්සේ ටිකක් යමක් කරන දන්න තේරෙන කෙනෙක්. උන්වහන්සේ ඇවිත් නිරාමරව වාරියලා මේ අම්මගෙන් නැගවලු මම ඔබට උදව් කරන්නද කියලා. අම්මා අහනවලු ඔබ වහන්සේ කොහොමද මට උදව් කරන්නේ? මම මෙහෙ එනකොට කියලා ආවෙත් නැහැ. යනකොට කියලා යන්නේ නැහැ කියලා. ඔය නියෝජනය කරන්නේ ඔබේ දර්ශනේ. ඔබේ උපාපකම්ම කියන කතාවේ නියෝජනය කරන්නේ ඔබ ලබන දර්ශනේ. ඔබත් කියන්නේ මෙහාට ආවා ඉස්සරලා පින්පව් කරලා. මේ මරණයට මරණ පස්සේ කරපු පින්වාන් කරා මෙහෙ යනවා. ඒක තුලම තියෙනවා එන කෙනෙක් සහ යන කෙනෙක් පිළිබඳව ඔබේ දැනීම. මේ පුතර්ජන භාවයේ තුල සංකල්පය විග්‍රහ කරන හැටි කතා. නමුත් ධර්මයේ තේරුම් ගත්ත කෙනා තුල සංකල්පය ඊට වෙනස් ආමතුරෝ කියන්නේ එහෙම නෙමෙයි. ආමතුරු වදාරනවා ඔබතුමිය හිතනවා නම් එහෙම ආවා කියලා හරි මෙහෙ යනවා කියලා හරි ඒ ඔබට අරබිලා. මම ඔබට කියලා දෙන්නම් යාමක් හේමක් නැති මම කියලා කිව්වා. යාමකුත් නැහැ හේමකුත් නැති මම. ඒකට තමයි කියන්නේ යම්කිසි සමුදේ ධම්මං සම්බන් තන්නිරෝ ධම්මං කියලා මංගල ධර්මදේශනාය බුදුහාමුදුරුවෝ කියලා දේශනා කරලා තියෙනවා. මෙතන හදගන්නවා මෙතන ඉවරම අරුණාම ඔබේ මතයත් නෑ කොහොමවත් යන්න ඉදිරියෙන්නේ නෑ. සැබෑ පිළිතුරුදී නමුත් අපිරිසුදුකම කියන එක සිද්ධ වෙන්නේ අර කිව්ව විදිහටම එනවා හයනවා. දැන් ඉතින් මෙතන ඔබ තේරුම් ගන්න ඕන කාරණේ මෙන්න මේකයි. අපට මේ සමාජයේ මෞර්යයන්ගෙන් චාරිත්‍ර වාර්තලින් එළපෙච්ච උගාක් දේවල් අපි බුද්ධාගම කියලා හිතන්න ඉන්නවා. සත්‍යාරිත්‍රය අපචාරිත්‍ර හොඳයි වයිම කරන්න යන්න. ඒක වරදක් නැහැ හොඳ දේවල්. නමුත් බුද්ධ ධර්ම කියන්නේ සත්‍යාරිත්‍ර ප්‍රවර්තන යන එක නෙවෙයි. ධර්මයේ කියලා කියන සත්‍යාරිත්‍ර ප්‍රවර්තන යන එක නෙවෙයි. බුදුසහන්සේ වදාරනවා. අරපි සත්‍ය සතර ත්‍යාති මරණ ගාමි වෙන්නේ අකුසල කරමින් හරි කුසල කරමින් හරි ඥානක කරු කරමින් හරි එකක් ගන්න වෙනවා අපේ සමාජයෙන් තියුණා. ඒ නික්කසුක ආත්ම සංඥාවක් අකුසල කරන කෙනාට නිශ්චිත ආත්ම වෙන්නේ අකුසලය. පින් කරන කෙනාට නිශ්චිත ආත්ම වෙන්නේ පින. ඥාන ලාභී ආදී නිශ්චිත ආත්ම වෙන්නේ ඥාන. ඇයි බුදු ඇස යොමු නොවෙනවා? බුදු ඇසින් දේශනා කළා වූ දැක්ම නැති නිසා ඔබ හදාගත්ත දැක්මෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ දිනුනේ මම පිටපස්ස උරු හදාගත්තා ඔහුගේ සෙවණැල්ල තියෙනවා. දැන් අපි අවුවේ යනකොට අපි යන කරලා සෙවණැල්ල එනවා වගේ සමාන් විසින් එකතුක ආර්ථකට ගැනීම හදාගත්තා වූ මම සංඥාව අපායියක් තියෙනවා, විලෝකියක් තියෙනවා, මිනිසුන් අතරේ දුනක් තියෙනවා, ධර්මයෙන් අතරේ දුනක් තියෙනවා. ඒකයි මේ සමාජයේ තියෙන ගැටලුව සමාන් විසින් හදාගත්ත මේ සෙවණැල්ලෙන් නිදෙන්න බැහැ. අපේ ජීවනල්ල කියන්නේ තියෙන එකක් නෙමෙයි. ඔකට මම දර්ශනාවලිය වස්තුන් උදාහරණයක් කියලා තියෙනවා. අතුරු පාරකට මේ ඇඟිල්ල ගියාම ළඟට කවදාකවත් අතුරු දෙන්නේ නැහැ. ඇඟිල්ල පෙන්නලා පිට පැත්තට ගියාම කවදාකවත් ආයාලේ හම් වෙනවා ටිකක් කැදී ඉන්නේ. මේක මම පරදුනේ. අන්‍යාවින්ගේ උපමාව මම පළතුණා. ඒක හරි වෙරින් බලන් කියන්නේ හරි ඒක පිටුපිටා අයහව සතුට වෙත් හරි යන්නේ පා. ඒක අපේ සිත් කරනවා බලන්න. මාතෘ මම ඉදිරිපත් කරපු ලක්ෂණ උදාහරණය තමයි දැන් මේ ගහ නැහැ තිබුණාන ලහත් එක කියන්න පුළුවන්. මෙතන මේ ඉදිරියන්නේ ඔය අන්නේවත් අපි උපතක් කරගෙන අපේ කැපකට හා උපතක් කරන ශරීර පුරුද්දක් කරගෙන යනවා. ඒක අර කපුටා පුරුදු හැදීම වගේ දෙයක්. අපි කපුටට කියලා බලලා මේ විස්තර ටික පෙරලා තේහා සමාන විස්තර ටිකක් කොහොමද ආවේ. දැන් ඊට පස්සේ කපුට කන්න දෙනක් වෙන දේවල් වලින් පෝෂණය වෙන්නේ කපුටෙක් නෙවෙයි. කොහෙද? දැන් අයිතියක් අපේ පුරුදු කපුටට අමොත් දැන් පොතේ මෙන්නේ පොලේ. හැබැයි පහව මුදින් ආපුව කවුරු අම්මා තාත්තා දන්නේ. අන්තිමට අපේ සුවපේ ජීවත් වීමට මේ පිටතේ අයිතිය තියෙනවා. අපි දන්නේ ළමා කාලේ ඉක්ම යාමක් සමග මේකට මම කියලා කෘත්‍යයක් වින්දනවා. සත්‍යයි දික්කියන්නේ ඒකයි. ඒකම උවහත ගන්නේ කපුටු පොළුවට කොහොමද කියලා දැන් කොහොමද ඇති නේද කරපු? සම්පතයි කරන්නේ. නෝදා ගන්නවා. ඉතින් ඉහළේ මොනවද කියලා දෙන්නේ? මොකද ඊට පස්සේ කොහොමද කියනකොට තාත්තා කියවදානවන්නේ. ඉතින් අපටත් තියෙන්නේ එහෙම කරන්න තමයි. මේ මමත්තේ දොර උපන්නාය මම කියලා කුලාවක් හදාගෙන දුකටපත් වෙනකොට මේ මම නම පිටපාරේ තමයි මම මෙතන කොහා කියලා කියන්නේ. එහෙනම් බුදු ආයිතිය කවුදද එන්නේ නම් මේ කොහාවට ඉරවන්නේ? අන්නේ මේ ජීවිතයේ සැනසීම කියන කතාව ගන්න නම් හදාගත්ත මම නම් මූලාව ඉවත් කරන්න ඕන සිටින්. ඒ මම නම් මූලාව තුළ තමයි මේ සිත පිටින් පිටම අපිරිසිදු වෙන්නේ. ඒකයි සිත සංකලයේ සාධිකරේ සත්තා සංකලිතාන් කියන වචනය බුදුහාමුදුරු වදාළා. අපේ රටේ පවතින ඔය අනිත්‍යක ආත්ම නිෂ්පාතන සංකල්පයේ වචනය විතරයි තියෙන්නේ. ඒක තේරුම් ගන්නයි නැහැ. ඒ නිසා අපි හොඳ නරක දෙක තියෙන සංකල්පය තුළ හොඳ කරන් කියනවා නරක නොකර ඉන්නවා. හැබැයි නරක නොකර ඉන්න බැරි සත්‍යනායක නරක සිද්ධ වෙනවා. ඒ නිසා ලෝභයෙන් දෙස්සේ මොන කැරෙනවා කියලා. හොඳ කරන්න ගියා බමත් ඒකත් කර වාහනේ ආනන්ද පෙන්නන්න යනවා වගේ ඒකත් අහංකාරය බවට පත් වෙනවා. එතකොට ඒක විතරක් වෙන්නේ කතාව සිද්ධ වෙන්නේ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ පරිහාන ධම්ම සූත්‍රයේ විතර රහසින් කියන්නේ නිත්‍යසත ආත්මගතව සත්පුද්ගලයා ස්ත්‍රී වේවා පුරුෂ වේවා දී වේවා පැවිදි වේවා උගත් වේවා අනුගත් වේවා ධනවත් වේවා දුප්පත් වේවා ජීවිත අවසානයේ දක්වාම පිළිගෙන යනවා පිළිගී ගන්නවා පිළිගෙනපත් වෙනවා ඒකයි පරිහාන ධර්ම සූත්‍රයේ හරය සාරාංශය ඒ පරිහාන ධර්ම සූත්‍රයේ අනුව නම් අපි යන්නේ අපේ ජීවිතයේ දුක මරණ බය ආදී ජීවිත අවසානයේ කරගත්ත දෙයක් නැහැ නේද කියන දේ තේරෙනවා ඒකේ ජීවිතවලදී ඒකේ යුගවලදී අපි ආස්වාදින දා ඒකේ දේවල් කරනවානේ ඒ කරන දේම පසුතාවින විපාකයක් වැඩක් නැහැ සුක්තියක් නැහැ ඒක එහෙම කිව්ලා අන්තිමට මොකක්ද කරගන්න දරුවා යනවා සත්‍යය වලයි දැන් මේ වෙනකොට වැඩිච්ච ලෝකදී මොකම දරා ගන්න විතර මොන දෙන්න ශක්තිය නැහැ. දැන් ඔස්සාවි නැහැ. මේවා මේ සත්‍යයන් පිටි වැඩිදුර වෙනකොට ඒකටම ඇතුලින් ආව රෝගී සත්‍යයන් කීයක් අපි දේනවා. පොඩි ලොකුක් වැඩි වෙන්නේ පිට අපෘද්ධි මනසක් කියලා තේරුම් ගන්න. ඒ මිනිස්සාව දෙවල් වෙනුනේ මම කියන්නේ. හරි. ඇලේදී ආව දෙවල් වෙනුනේ ඒවා නම් ඉතින් බාහිරින් හදන දේවල්. දෙගුණ වගේ දේවල්. නමුත් තවත් පැති තියෙනවා. ඊට පස්සේ මෙතේ නිදන් ගත වුණාම මෙතේ මම වෙනවා. ඔබ දන්නේ නැහැ නේද? නිරන්තරයෙන්ම ලෙඩගෙන කතා කියන්නේ නැහැ ලෙඩෙත් මම වෙලා තියෙන්නේ. මෙතේ මම වෙන එකට තමයි ලෙඩේ නිදන් ගත වෙනවා කියලා කියන්නේ. හැබැයි අපිට තේරුම් ගියලා තියෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පයට එන්න පුළුවන් නම් ආපහු මොකද කරන්න දෙන්නේ දෙතුන් පිටු වෙන්න බෑ. ඔය ඔච්චර අයිතිවරුකවත් මොකද කරන්න බෑ කියලා එන්න එකක් තියෙන්න බෑ. ඒක ඉතින් හදයි හිත හැදෙන්න ඕන හරියට. එහිතාම තමයි ශාරීරික මානසික රෝගී බව සඳහා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකල්පය පිළිගැනීමට එන්න ඕන. ඔබ සුදර්ශන භාවය නම් ඉන්නව තාමත් මෙකසු ප්‍රාත්මන් කල්පේ පිළිගන්න තියෙනවා. දන්නේ නැහැ නේද? දන්නේ නැති උනාට දෙයක් නැහැ. එතකොට මේ බුදු බණ නෙවෙයි. ඒ මාර්ගය අපි මාර්ගය. ඒ සත්‍ය ඇල්ලෙන්නේ මොකද? ඒ පිටාස්ත්‍රි සිදෙන මාර්ගය. එතකොට මෙහෙම අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් 70ක්ම ගියාම මෙකසු ප්‍රාත්මය තුළ ඒ ජීවිතයක් නැත්තේ එකම ළමයි අවුරුදු 7 8 9 10 ඉඳලා තමයි මික්ෂු ප්‍රාසන සංකල්පිත යටි. පොරොත්තු එක හදක් කරတဲ့වා කියන දේකට ගියොත් එහෙනම් උන්ට ජීවිතේ මොලේ ඉන්න පාඩයක් නෑ. උරු සමාන වෙන්න කියලා. දැන් මට මේ පාර අවුරුදු 26 දී ආරෝණේ දැන් හතක් වෙලා මේ කියාම යන තින්ගත් පෙර නිසා. නමුත් මට අත හිතෙනවා 15 දී දක්වා. අර මික්ෂු ප්‍රාසන සංකල්පිත මගේ ඉති වැඩි නෝභේතම අධික එච්චර වැඩි නෑ නේද? වැඩුණාම ඒක අයින් කරන්නේ මේ මහා සින්නලා කින් හරි. භාවනා කරනවා කියන එකේ තේරුම අන්න ඒකයි. වැඩුණ කොටද ඉවත් කරන්නේ. මොකක් නැත් කාර්යය ඉදිරියට ගත්ත කොටස අපහු ඉදිරියෙන්ම ඉවත් කරන්නේ. ඒකට ඉවත් කිරීම වෙනකොට ඇදකට යන කොහේ වාඩිලා හිටියට සිතුවේ එන්න කියන ඉඩකරණ අතර වෙනවා. සාමාන්‍ය ලෝක දේශ මොහොතක්වත් නැතුව යන්නේ යතේ නොයි. ඒක තමයි කර්මයේ තේරුම් ගන්න නැති අය කරන භාවනාවේ මම හැංගෙනවා නිකක් මම හොයා ගන්න බැහැ. ඒකේ භාවනාවේ ධනකීම තියෙන්නේ භාවනා කරු කරන භාවනා මාත්‍යස්ථානේ අර මේ කොහේ හරි සිතෙන්දි විතරයි. මොකද අර එකක් කරන මේක දෙොඩි සිතක් හදාගන්න. ඒක අතරලා බෙදලා එනකොට මහපාරේ යනවා ඊට පස්සේ තරහේ බයෙන් ශෝකයෙන් වෛරයෙන් තමයි බෙදෙන්නේ. ඒක කර්මය නැතුව සමාධියදී මම බුදුසහන් පාරේදී ඉස්සලා ඉස්සුවා ඒවත් මම තමයි කියවට අත්දැකීම තමයි ඔබේ කියලා කියන්නේ. අපේ හත් අතරේ භාවනාව අපෙන් තොරන් තියෙන සිත 99 ආත්මා ගොය මාර්ගය. ඇයි මේ අනිත් දුක් අනාත්ම නිසුත් ආත්ම කියන මේ වචන දෙකේ තේරුම නම් අවබෝධ කරලා දෙන්න කෙනෙක් නැතිවම තේරුම් ගන්න ඕන තමයි. ඒකට භාවනාව කියන එකේ තේරුම මේ හිතේ තනක තියාගන්න එක නෙමෙයි. අර චිත්ත වදාන උසජ්ජන්ති කියන්නේ චිත්ත පිළිසුදු වීමෙන් තේරෙනවා කියන්නේ චිත්ත පිළිසුදු කරගන්නා වූ මම ඒ කියන්නේ චිතේ රැස් කරගන්න තියෙන තුනු ආපහු එළියට දාන්න ඕනේ. ඒ කියන්නේ ආපහු යන්නේ නැතුව ඉවර වෙන්න ඕනේ. දැන් බලන්න අර පුංචි ළමයි ගාව තරහ ආවට තමයි හිතනක. පෙරේතකම අපිපදුනාට ඒවත් හිතගත්තු අරන් නැතුව ඉවරුන්නේ නෑ. අද තරහ වුණා අයියත් එක්ක අක්කයි එක්ක. ඒක උදේ නැතිලා ඒක දෙල්ලම් කරනවා වහම උපරෝල බලන්නේ අයියට. ලොකු අය දුන්නු. අද තරහ වුණා නම් කල්පිත කාය වුණ ගියා ගන්නෑ. අන්න අපි ඉතුරු කරගන්න හැටි. ඒ අපේ ඉතුරු කරගන්න මනසට තමයි නිත්‍යක ආත්ම සංකල්පය කියලා කියන්නේ. ඉතුරු නොවේ ඉඳගෙන මනසට තමයි අර භාවනාත්මක මනස කියලා කියන්නේ. ඔන්න අනිත් දුක් අනාත්මයෙන් දැනගෙන හිටියේ නෑ. මම භාවනා කරන්න ඕන කියලා හිතුවේ නෑ. මම ඉඳ බේරු කරගන්න ඕන කියලා හිතුවේ නෑ. මොකක්වත් කරන්න ඕනේ නෑ. උන්නේ කල්දගත්තේ නැතිසා නැති වුණා. එතකොට බුදුදහමේ නිර්දේශක ප්‍රමේ අන්න ඒකයි. ඔබ මෙතෙක් වදාගත්ත කොටත් නැත්තම් ඒක ඉතේ. නමුත් ඒක අරන් යන්නේ නැතුව. තවදුරටත්. ඒක තමයි ඉවර කරනවා. අන්න ඒ ඉවරකේක තමයි බුදුහාමුදුරුව අනුත් කියලා කියන්නේ. ඔය ඉතේ අරගන්න දේවල් නැතිවම රහේ බුදුහාමුදුරුව අනුත් කියලා කියන්නේ. මනුස්සෙක් ඉපදලා මැරෙනවත් නෙමෙයි අනිත්‍ය කියලා කියන්නේ. අපේ පැත්තෙන් නම් මැරුණාම අනිත්‍ය වෙනවා කියලා හිතන්නේ අනිත්‍ය සංකාරක කියලා. බෝධිගම් තමයි මේ කියනවා නේද? සිතේ හත ගන්න දේ කුකුසකින් කුණවලි සිතුවීමකින් තොරව ඉවර වෙනවා නම් ඒ භාවනාවේ ප්‍රතිඵලයයි ඒ තමයි අනිත්‍ය. ඒ ලොකද මම කවුරු කියලා අස්සල කතාවක් කිව්වා. මම අපි ඔබට කියන්නම් කරගන්න. මේවා කියලා දෙන්නේ සිතන්න පොඩ්ඩක්. හරි ලක්ෂණ ධර්මතාවය. මේ පාරට පුහුණු කරන ගුරුවරයෙක් ගාවට ආවයි කියලා කියනවා මහා විශ්වවිද්‍යාලයක. ගුරුවරයෙක් එක්ක කතා කරන්න ඉස්සෙල්ලා උදේ ආපහු වාඩි වෙලා ආයෙත් කඩ තෝරියක් පිළිගන්නවා. බැරි කඩ පිටේම බීලා අල්ප ආන්දරෝ ගුරුවරයා හම්බෙන්න ගිහිල්ලා වාඩි වෙලා දැන් ඔන්න බලන්නේ බුදුහාමුදුරන්ගේ අර ඒ තැනක ගැලපෙන කර්මස්ථාන ප්‍රවේණ රටේ තේරුම් ගත්තයි භාවිත කරන්නේ. මේ රටේ නෙවෙයි මේක ජපන් ගහමි කියන්නේ. දැන් හාමුදුරන්ගේ බුදුහාමුදුර වහන්නේ උන්වහන්සේ කන්ද වැළඳුවාද? ඒ ස්වාමීන් වහන්සේ. ඊළඟ උන්වහන්සේ දෙන උත්තරේ එනම් කෝපේව ගන්න. එච්චරයි බුදු බහම. එච්චරයි කර්මස්ථාන. දැන් ඔබ ඔබේ පෙරණෙන් බැලුවොත් එහෙම ඔබට දෙන්නේ කඳ කෝප්පයක් සහ ගඟ කෝප්පයක් යන කෝප්පෙ දෙන්න ගෑවෙච්ච කඳ ටිකක් අතට ගන්න හොදක්කොත්. නමුත් මේක කොච්චර ඈතට විදිහට යනවා කියලා ලකිනවාද? ඔය කඳ කොනා කියන එකේ කෝප්පය පිළිබඳව කියන්නේ කියන්නේ මොකද්ද? අන්න අර ළමා කාලේ පහු වෙනකොට එතනින් එහාට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු ගන්න යාම තුළ ඒ තමයි කඳ කොනා අරමුණු ගන්නවා. එක දැරින්නේ කොප්ප වගේ අර නොමදේ සමහ සිටේ ඉතුරු වෙනවා අනිසෙතනේ හදපොන්න දින් කොප්ප අපරිණ වුණා වගේ නිත්‍යත ආත්ම ආරමුණු ගන්න ගිහිල්ලා ලෝකයේ දේපේ මොහෙන් කතාපු වෙනවා දැන් ඉතින් බණටක තේරෙන දවස තමයි දැන් දීලා ඉවරයි කියන්නේ තේරෙන දවසට එනම් නිත්‍යත ආත්ම සංකල්පයේ තමයි කතාපු වෙන්නේ එහෙම නොගන්න සාංශයෙන් පටන් ගත්තාම අනිත්‍යකාන ආත්ම සංකල්පයෙන් වෙච්ච කෙන ටිකක් අයින් වෙලා යනවා ආපෞකුණයට දෙන්නේ නැහැ. දැන් අර සිත්‍යා ඥානවන්ත නම් මේ කෝප්පේ කැඳ පුරු ගැඳ ගැවෙන්නේක සහ ගැවිච්ච කෝප්පේ ආපෞ කැඳ ටික අයින් කරපුවම කුණු ගැවිච්ච ටික අයින් වුණාම තිබෙන කෝප්පෙට ඉතුරු වෙනවා. උපකින් කියන අපේ ජීවිතම ආපෞ ඉතුරු වෙනවා කුණු ටික අයින් කරගත්තා. මේක කරන්න ඕන පරිණාම නෙවෙයි. මේක කරන්න ඕන වයසට යන ඉස්සලා පුළුවන් තරම් ඉක්මනට වයිසක කියොත් එහෙම නිසු කාර්ම සංකල්පය තුළ කෝප්පෙක් තුනු ගෑනවා නැහැ එකද ගෑනවා නැහැ ගෑරන කරුණක අසංකෝතන් ගන්නවා මෙන්න මේ දර්ශනය දෙන්න ලොකු වෙලා වයසක ගියන් පස්සේ සිල් රකින්න භාවනා කරන්න කියලා විතර ගන්න ජීවිත කාලයක් නෑ මම මේක ඉස්සර කියන්නේ නැහැ කරන්න දරුවන්ද දෙන්න ඉස්සමගේ අන්නතු පුළුවන් නම් මුලින්ම ගන්න කියලා ආසනාවකට හත් අට නවය පයින්කට බුද්ධාගමයි දානපා කරලා ඒක තිපා වෙනවා ඊට පස්සේ ආයෙ මට හම් වෙන්නේ චරිතාගික යන්නේ ළඟට විතරයි. ඊට පස්සේ හම් වෙන්නේ අපලිකන බෝධි පූජාවක් කියන්නේ විතරයි. නැත්තම් මොකක්සාවේ දෙවිස් ටිකක් කියන්නේ විතරයි. ආයෙ හම් වෙන්නේ පහසුවෙට. ඔයත් ගත්තේ මුද්දාද මේ හැටි. ඒ කියන්නේ ධර්මයෙන් නැත්නම් මේ සමාජ සම්පෝෂණය ජීවත් වෙන්නේ. ඒ නිසා දුකමයි උන් හම් වෙන්නේ. දුක හම් වෙන්නේ ධර්මයෙන් නැත්නම් වෙන මොකක්වත් නෙමෙයි. ඒ ප්‍රශ්න විසඳගන්නේ යන්නේ මම මුල් කොටගෙන, ලෝභය මුල් කොටගෙන, ද්වේෂය මුල් කොටගෙන, අනිත්‍යනා පරාද කිරීම මුල් කොටගෙන. අන්නේ නිසා තමයි අපි ආවරු වදාගෙන දුක්පත්තිසාර ලෝකෙ. ලෝකෙ කියන්නේ බාහිර ලෝකෙ නෙවෙයි. එතකටම සාහිත අරමුණු ගන්නකොට හට ගන්න සිද්ධියට බුදුහාමුදුර ලෝකෙ කියලා කියන්නේ. ඒක මමකට ගන්නවා නම් ඒ ලෝකයේ දුකේ පිහිටලා තියෙනවා. මේක පැහැදිලි කරගන්න තමයි සූත්‍ර දේශනා දහස් ගණක් කියලා නම් පරිහරණය කරමින් පැහැදිලි පැහැට අලුත් විදියට වෙනස් ආකාරයක ධර්මදේශනාවක් කරන්න ලබන්නේ. එහෙනම් අපි අද මේ ගත්ත ගාථාවෙන් කියමු මොකක්ද? සමස්ත සමාජයේම පිට නිතිපත ආත්ම සංකල්පයට අනුමතලින් අපිට මේක පටන් ගන්නවා. නිතිපත ආත්ම සංකල්පය නම් මේ ජීවිත අවසානිය ගත්තාම කෝප්පිකට ගෑවෙන්න ආරුණාම කැඳවුන ගිහිල්ලා ඔපෙ කිසි ප්‍රම් වෙලාවක් නැහැ. සත්තු බැඳෙනවා ඒකට කෝප්පි නැවත නැවත බොන්න ගත්තාම. අපේ අදත් කැඳවන අනිත් කැඳවන අනිත් කැඳවන කියලා කෝප්පි හොදන්න නැත්නම් එනම් කියන එක හොදන්න බැරි තරමට සුබ ගෑවෙන්නේ. යම් දවසක බුදුන් වහන්සේ වදාලා වූ මේ අනිත්‍යකානාර්ථ සංකල්පයේ ඇත්ත හේතුව හදවත පිළිගන්නවාද? එදාටයි සෝවාන් වෙනවා කියන්නේ. වෙන ඔය ඇඟ ගල් ගැහිලා හරි තව මොනවා හරි දෙන්නලා හරි එහෙම මොකක්වත් දෙන්න ගේ නෑ ඒවා බෞද්ධ නිරාකේ කියන. එහෙම අමුතු දෙයක් වෙන්නේ නෑ. මේ සංකල්පේ මාර්ගයයි. එහෙනම් මාර්ගණ නම් එදයි ඉස්සෙ තරන්න උත්සාහ කරන්නේ ජීවත් වෙනකොට අර මම මගේ ආත්ම සංකල්පෙන්නේ නේ. මම නොවේ මගේ නොවේ මගේ ආත්ම නොවේ කියන සංකල්පේ. ඒ සංකල්පය තමයි සුසිතු බැරෙන්නේ සා ආයතුවේ තේන්නේ. මේ නිසාට කල හැකි දෙයක්. මේ බුදුරෙක් පමණක් පිළිකරන දෙයක් බුදු විශ්වරයක් නැතුව පිළිකරගත හැකි දෙයක්. ඒක විනිසත්ව ලැබීම සා සත්කර්මයේ හැමවීම පිළිකෙලෙහි සත්‍යයි. කතෝලික වෙලා හරි ඉස්ලාම් වෙලා හරි තව කෙනෙක් ඉතිලා හරි අනිත්‍යස්ථානාත් පිළිගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. ආත්මික දාසාලික මේ සර්වතෝ විදේට යන්න පාරක් කියලා තියෙනවා. කරන විදිහ ප්‍රතිසාධාරණයක් නැහැ. ඒක ආපු අය අතර කියන තරම ආදි වෙලා ඉතින් කතෝලික මහත්මයා මම මගේ නැගුණ භාවනා පිළිබඳ ප්‍රොජෙක්ට් අනිත්‍යයට වල. ඒක තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි මතක තියාගන්න. ඔබ හැමදෙනා රැස්කරමින් ඉන්නේ ධර්මදේශනාවන් මම අරන් යන්නේ. අර මොනවා හරි ඕනෙ සාමයේ කර්මයන් ඉන්න කලින් දැක්කනේ. මම ජීවත් වෙච්ච ළමක් නේද? අවුරුදු 25ක් මම. දැන්කලුත් නේද ඉන්නේ? හරි. ඔබ අවුරුදු මොනවා කිව්වත් අර ගොඩ ගන්න සම්පාදන ධර්මදේශනාව ධර්මයේ තියෙන නිසා දරා ගන්න හැකියාව තියෙන නිසා සා ඉවදෙන්න දරා ගන්න හැකියාව දිනු කරන්නේ. ඒ නිසා ඔබට මාව ඉල්ලන්නේ බෑවනවා කරලා. හරි. සමග තියාගන්න ඒක. මහදාගප ස්ථාවරයක් තියෙනවා කොහොමව ජීවත් කරලා තියෙනවා එතන තමයි ඉතුරු ටිකක් තියෙන්නේ ඒ නිසා ඉතරේ අවුරුදු 5ක් කඩලෙද්දි මිනිස්සුන්ට පිළිම කරක් දෙනවා නම් දැක්කත් ඒක ඒ නිසා තමයි ඉතුරු වෙන පිළිකටට ධර්මයක් දෙන්නේ අපි දන්නවා ඒ පිළිවෙලට මෙලොව වෙනකමක් නැති මිනිස්සු ගමේ ඉන්නවා තමයි ඒ මිනිස්සුන්ට සත්‍යයේ තේරුමක් නැහැ වාසනාව වෙනක් නැහැ පෙරපින් කළ බව වෙනක් නැහැ බණ අහන්න කන වෙනක් නැහැ කුණාර පහන්න කනක් තමයි ඉන්නත් ඉන්නේ. අපි හේතුක අපාය කියලා වයිසා මරණයන් පස්සේ ඕනේ කියලා වයි. ඒක ආරස්ථාන කුලෝ ගමී බම්බලේ ඉන්න ආවරු වශයෙන් මේ ඕනෑම කෙනෙකුට පාන්සුරි සම්දේනවා. හැබැයි මම පාන්සුරි දෙන්නේ යටි ගිනාරි. වැඩි කරව මිනිස්සුන්ට පාන්සුරි දෙන්නේ ඉත ඇතුලේ ඉන්නාරි. අනිවාර්යයෙන්ම දෙන්නත් වෙනවා. මොකද බරවත් තුන් ජීවිතේ තිබෙන්නේ. අපර කියාගන්නේ. ඔය පාන්සුරි වලින් වැඩක් වෙන්නේ. ඒකට ප්‍රතිසම්පය ආරම්භ වෙලා පුළුවන් නම් අර යහමක් කියමක් නැති මනසකට ඉන්න. එතකොට පාන්සුකෝලේ අත්‍යයයි. ඒ නිසා අපි නැති කියලා පාන්සුකෝලේ ඉන්න එපා වෙන්න තමයි කවුරුත්. අපි කියන්නේ මේ පවසන් නාට්‍යයක් කියලා තියෙන්නේ. කියන්නේ ආන්තිමට විපත් කරේ. අපේ දවසට එහෙම අපිට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ නේ ඔයගොල්ලෝ අපියයි යන දවසක් තියෙන්නේ. ඒ ගිය දවසට මෙහෙම පාන්සුකෝලේ යනකොට තියාගන්න. පාන්සුකෝලයක් කරගෙන පරිලෝ යන්න තැන දෙයි මම මේ ඉන්නේ. ඒක තේරුම් ගන්න. නානුංගකින් අරන් මේ පරිලෝ යන්න තැනට පහළට වෙන්න තියෙනවා. අපි භාවිතා කරන්නේ ආයකයක් දැන් අපි භාවිතා කරන්නේ යාමක් කීමක් නැතිමත්. එතකොට යාමක් කීමක් නැතිවෙත් එහෙම යන්න දෙන්නේ කීකියා නැහනේ. එතකොට කාටද වාසි කරන්නේ? ඒක ඉවර වෙන්නේ නැත්නම් කියන්න ගන්නෑ. කාර්යය හැටි දෙක తీරු දෙන්නේ. අන්න බුදුන් වහන්සේගේ දෙය පරිශනාව යාමක් කීමක් ප්‍රතිබල වෙන. ඒ රාම බුදුව කිව්ව යාමක් කීමක් නැහැ. එතන හද ගන්නවා එතන නැති වෙනවා ස්කන්ධ පහ. නෑ නැවත හේතු තිබ්බේ නැත්නම් නැවත පොබක හතද නැවත උපතයි දුක නැවත උපතයි නැති වෙන්න ඕන නැවත උප බෞද්ධ ජීව නෙමෙයි මේ පෙන්නන්නේ තරහව කිප්පාව නැවත උපදිනවා බය කිප්පාව නැවත උපදිනවා බයයි කිප්පාව නැවත උපදිනවා අන්න යනවා කියන්නේ නැතුව ඉවර කරන්නේ තමයි යාමක් කියමක් නැතිම ලොක් කියලා කියන්නේ ඒක තමයි තාර්කණම් කියන්නේ ඔය ටික පැහැදිලි කරන්න තමයි අපි ධර්ම දේශනා කරන්නේ අර තේරුණේ නැත්නම් තව දවස් 5ක් 10ක් 20ක් 25ක් අහලා තේරුම් ගන්න අහලා ගිහිල්ලා කටපියන් කිව්වට බෑ සමන්ත කල්පනාවලක් තියෙනවා. දැන් උදාහරණයක් ගන්නකොත් තම උදාහරණ දෙකක් තියෙනවා. එකකින් තියෙනවා කූඩුව සාක්කගේ හොරෙන් තමයි කොහා විතර දාලා අයිති නැති කෙනෙක් තමයි එතන වැඩි. අර මම කියන එක අහන්න අපට අයිති නැති මොඩ මුලා. ඒක උදාහරණයක්. අනිත් එක තමයි මම සංකල්පය තුළ අරමුණු ගන්න ගිහිල්ලා කෝප්පෙ ගෑවුනා. කැඳකොත්ත ගිහින් කෝප්පෙ ගෑවුනා. දැන් කරන් දෝන කෝප්පෙ හොදන්නේ කර්තිකයි මනෝද කෝපේ දුන දෙයට හැමදේ. ඒ උපමා කරන්නේ පිරිසුදු සිත. පිරිසුදු සිත නිසිත කාත්ම සංකල්පය තුළ අපිරිසුදු නම් ආයි අනිත්‍ය කාත්මකල්පය තුළ පිරිසුදු වෙනවා. ඒක දුක් මාතල මතයි. ඔක අහගන්නයි කෙනෙක් නිසිත කියලා සත්‍යඥය පවතින යුගයක සත්‍යඥය හඳාම් වේ. ඒක සත්‍යඥය හඳු නැත්නම් ඔබ තේරෙන්නේ නැහැ. ඒකෝර කී චේතනා පෙන්වන පාරවල් වල සතර ඇවිදින්නේ නැහැ. බුදුහාමුදුර වදාගන්නේ සතරින් නිදීම සුදුසුයි. යමෙක් සුදුසුයි කියන්නේ ඒක නිදීන මාර්ගය හොයාගන්න බැරි නිසා තමයි විවිධ ජාති වල ඉතිරි නරවෙන්නේ. බුදුබණක් අහන්නේ වේතුල් වේතුල් වේපාර පර්වත පරිහාන වටේදී ඒ පර්වතයක් පෙන්නන බුදුහාමුදුරුව පෙන්නනවා. එක පුද්ගලයේ සංසාරයේ සොදුන මරණ ආත්ම ගාමේ ඉති ඇටකටල ටික අරල පොඩක හැරුවා නම් ජීවන් නැතුව මේ කම්කට වඩාවකට ඇත්ත පිළිවෙලක් අපිට තියෙනවා කියන්නේ. ඒ ඇයි? ඔය අනිත්‍යක ආත්මේ තේරුම් ගන්න තරම් බුදුරෙයිගේ ගැටවල කල්යාණ මිත්‍ර ඇතුළ මලගුණුනිසා. ඒ කල්යාණ මිත්‍ර ඇතුළෙන් තමයි යොක් කියලා දෙන්නේ. දින කල්යාණ මිත්‍රයතුල සමාධිය තිබුණාට ඒක සම්මත මක්ෂමක් බව. මම ගස්ස මක්ෂමක් සාපෞද්ගලික ලෞකික මක්ෂමක් ලෝකෝත්තර මක්ෂමේදී ඔබ අල්ලාගෙන විචිතාත්ම සංකල්පයේ වැරදි ඇත්ත සිත් මේකයි කියන කියලාද මේක තමයි කල්යාණ මිත්‍රෙක් කරන වැඩි. අන්න ඊට පස්සේ දුකින් නිදෙන මඟුට අවශ්‍ය වෙනවා. කොහොම දිනාකත් ඒ දුකින් නිදෙන මඟට යන්නට අවශ්‍ය අනිදුක්ඛානාත්ම පිළිබඳ අවබෝධය ලබා ගන්නට අද මා මේ කළා වූ ධර්මානුශාසනාව උපයෝගී වාක්‍ය සුභාශිස්මේ ප්‍රාර්ථනා කරමි. ධර්මානුශාසනාව මෙකින් අවසන් කරන ලබනවා. සෑම දිනකටම පෙරවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.